දම් සිහ නද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සද්ධම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මෑණිවරුනි බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු උතුම් ධර්මයක් අපෙන් අතුරුදහන් නොවි ඉතිරි වෙලා තිබිච්ච යුගයක අපට මේ මිනිස් ලෝකයේ උපදින්න ලැබුණේ. අපි කුඩාවදී අපි දැනගෙන හිටියේ නෑ බුදු කෙනෙක් මොන වගේ ධර්මයක්ද අපට දේශනා කළේ කියලා. බුදු කෙනෙක් මොන වගේ ගුණවලින් යුක්තයිද කියන කරුණ අපි ඊතරම්ම දැන සිටියේ නෑ. නමුත් අපගේ වාසනාවට ඒ ධර්මය විවෘත වුණා. ඒ විවෘත වීම සමග බුදුරජාණන් වහන්සේ කුමක්ද අපට දේශනා කළේ? බුදු කෙනෙකුගේ අදහස් මොනවාද? ඒ බුදුරජාණන් වහන්සේ මොන වගේ ගතිගුණ වලින් යුක්තයිද? ඒ ඔක්කොම අපිට කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් දැනගන්න ලැබෙනවා. එතකොට සත්පුරුෂයාට මොකද වෙන්නේ? සත්පුරුෂයා තුල ශ්‍රද්ධාව හට ගන්නවා. සත්පුරුෂයා ඒ ධර්මයේ මෙනෙහි කරනවා. එතකොට ඒ සත්පුරුෂයා තුල ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති වෙලා ඒ සත්පුරුෂ ධර්මයේ අහලා ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගෙන බුදුජානන් වහන්සේව අවබෝධයෙන්ම සරණ යනවා. මේක තමයි පින්තුනි මනුස්ස ජීවිතය තුළ අපට වාසනාව විවෘත වීම. හැබැයි ඒකට බාධා තියෙනවා. බාධා තමයි අසත්පුරුෂින්ගේ කටකතා. අසත්පුරුෂින්ගේ කටකතාවල් බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුරජාණන් වහන්සේට විරුද්ධව පැතිරෙව්වා අසත්පුරුෂය එකතු වෙලා. එතකොට ඒව සමහර අය දන්නේ නැතුව පිළිගත්තා. අන්න එහෙම පිළිගත්තට ඒ සත්පුරුෂ කෙනා ඒකෙන් බේරෙන විදියක් ගැන ලස්සන දේශනාවක් තියෙනවා. අසත්පුරුෂින්ගේ කටකතාවල් වලට හසු නොවි සත්පුරුෂයා බේරෙන ආකාරය මේ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ සතරවෙනි නිපාතේ භද්දිය සූත්‍රය. ඔබ දන්නවා ඉස්සර බුදුරජාණන් වහන්සේ චාරිකාය වැඩපු ප්‍රදේශයක් කියනවා මගධේ. මගධේ ඉඳලා කොසල් නුවරට මගධ රටේ තමයි තිබුණේ ගිජ්ජකූට පර්වතයේ වේළුවනාරාමය ආදිය. මගධ රටේ රජුරු කවුද ඒ කාලේ? බිම්බිසාර. එහි ඉඳලා විශාලා මහනුවර හරහා සවැත් නුවරට වඩිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ නිතර යන්නේන පාරේ තමයි මුණ ගැහෙන්නේ විශාලා මහනුවර. විශාලා මහනුවරදී විවේක ගන්න තැනක් තිබුණා. කූටාගාර ශාලාව. මේ කූටාගාර ශාලාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී විශාලා මහනුවර භද්දිය කියලා ලිච්ඡවි කුමාරයෙක් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න ආවා. ඇවිල්ලා වන්දනා කරලා එකත් පස්සක ඉඳලා බුදුරජාණන් වහන්සේට කියනවා, භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේගෙන් මෙන්න මෙහෙම කතාවක් ආරංචි අහන්න ලැබුණා. ඔබ වහන්සේ හරි මායා කෙනෙක්ලු, මායාකාරීකලු. ඔබ වහන්සේ දන්නවලු මිනිස්සුන් කරකෝල තමන්ගේ ළඟට ගන්න මායාව. ඒකට මොකද්ද කියන මායාව? ආවට්ටණී මායා ඔබ වහන්සේ දන්නවලු. ඒකෙන් තමයි මේ අන්නේ මේ ආගම්වල ශ්‍රාවකයෝ ඔක්කොම තමන්ගේ ගාවට ඇදලා ගන්නේ. අනේ ස්වාමීනි, ඔන්නෝක තමයි මට මේ ආරංචි වුණේ. දැන් බලන්න, අසත්පුරුෂයන් පතුරවන දේවල් මේ ධර්මයේ කියනවා කියන කාරණේ නෙවෙයි. ඉතින් කියනවා, මෙයා කියනවා, අනේ ස්වාමීනි, මගේ මේ මම යහපු දේ ඒ භාග්‍යතුන් වහන්සේගේ වැඩපිළිවෙලට ගැළපෙන එකක්ද? නැත්තම් භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් කරන චෝදනාවක්ද? එහෙම නැත්තම් මේ ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයට අනුකූල දෙයක්ද කියන්නේ? එහෙම නැත්තම් මේක මේ ගැරහීමට ලක් වෙන දෙයක් නෙවෙයිද? ඊළඟට ලස්සන කීමක් කියනවා. අනබ්බක්කාතු කාමාහි මයම් බන්ති භගවන්තම්ති. භාග්‍යතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්න අපි කැමති නැහැ. ඒ කියන්නේ මිනිස්සු එහෙම අසත්පුරුෂය නින්දා පහස කරගෙන ගියාට ඒ නින්දා පහස පිළි අරගෙන අපි නින්දා පහස කරන්න භාග්‍යතුන් වහන්සේට අපි කැමති නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේගේ පිළිතුරේ ඉන්නේ කී වටිනාකම තියෙනවා. උන්වහන්සේ මුකුත් ඊගෙන කියන්නේ නුගේ මෙහෙම කියනවා. ඒත තුම්මේ බද්දි බද්දි මෙහෙන්න මා අනුස්ස වේන ඔය එක එක්කෙනාගෙන් අහපු ඒවා පිළිගන් දෙපා. මා අනුස්ස වේන මා પરම්පරාය. ඔව්, අපච්චිගෙන් ආවය, අත්තගෙන් මුත්තගෙන් ආවය කියලා කියනෙව්වා පිළිගන්න එපා. මා ඉතිකිරාය, මේ මෙහෙම මෙහෙම වුණා කියලා කිව්වා කියලා පිළිගන්න එපා. මා පිටක සම්පදානේන, පොත්වල තිබුණා කියලා කියාවි පිළිගන්න එපා. මා තක්ක හේතු, ඔව් තර්කය නිසා තර්කානුකූලව බලනකොට මෙහෙම වුණා කියලා පිළිගන්න එපා. මා ණය හේතු, න්‍යායට අනුකූල වුණා කියලා පිළිගන්න එපා. මා ආකාර පරිවිතක්කේන, කරුණුසලකා ගියාම හරි කියලා පිළිගන්න එපා. මා දික්ටි නිජානක්කාන්ති, තමාගේ දෘෂ්ටියට ගැළපුණාය කියලා පිළිගන්න එපා. මා බබ්බ රූපතාය, බලාගෙන ගියාම මේක හරිනේම කියලා, ඔව් ඒක වෙන්න පුළුවන් දෙයක් නේ කියලා හිත හිත පිළිගන්න එපා. මා සමනෝ නෝ ගරූති, මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයාය කියලා, ඒ නිසා අපි මේක පිළිගන්න ඕනේ කියලා පිළිගන්න එපා. යදා තුම්මේ බද්දී අත්නාව ඥානියාත, බද්දී ඔබට නුවණ තියෙනවා, ඔබට අවබෝධ කරගන්න පුළුවන් ඉමේ ධම්මා කුසල, මේ කියන දේවල් අකුසල්, මේවා අකුසල් කියලා ඔබට පිළිගන්න පුළුවන් නම්, ඔබට තේරෙනවා නම්, ඉමේ ධම්මා සාවජ්ජා, මේ ධර්මයන් වැරදි කියලා ඔබට පිළිගන්න පුළුවන් නම්, ඉමේ ධම්මා විඤ්ඤු ගරහිතා, මේ කියන දේවල්, ඔව් මේ කරුණු බුද්ධිමතුන් විසින් ගරහනවා නම්, ඉමේ ධම්මා සමත්තා සමාධින්න, මේ ධර්මයන් සමාදන් වෙලා සිටීමෙන් අහිතාය දුක්ඛාය සංවත්තං තීති, අහිත පිණිස දුක් පිණිස හේතු වෙනවා. අත තුම්මේ බද්දිය පජහෙය්‍යාත, ඔබම මේක අත්හරින්නේ, ඔබ මේක අත්හරින්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, තංකින් මඤ්ඤති බද්දි බද්දිය, මොකද්ද මේ ගැන සිතන්නේ? ලෝභෝ, ලෝභය මිනිස්යාගේ සිත තුල උපදින්නේ අහිත පිණිසද හිත පිණිසද කියලා හෙව්වා. ලෝභයේ උපදින්නේ මිනිස්යාගේ සිතේ, ඒ මිනිස්යාට හිත සුව පිණිසද අහිත දුක් පිණිසද? අහිත දුක් පිණිස ලෝභයේ උපදිනවා කියන කාරණේ මම තේරුම් ගත්තා. කවුද? බද්ධය කිව්වා, ස්වාමීනි මම පිළිගන්නවා මේ මිනිස්යාගේ හදවතේ ඇති වෙන ලෝභය අහිත පිණිස හේතු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා බද්ධියේ මේ ලෝභ සහගත මිනිසයා සත්වයා ඒ ලෝභයෙන් යට වූ සිතින් යුක්තව ලෝභයෙන් නොමග ගිය සිතින් යුක්තව ලෝභයට යට වෙලා නේද සතුන් මරන්නේ කියලා අහනවා. එතකොට මිනිසයන් අතර යමෙක් සතුන් මරනවා නම් ඒ මරන්න හේතුවක් මොකද්ද? ලෝභය. ඊළඟට අහනවා මේ ලෝභය නිසා නේද? ලෝභයට යටවීම නිසා නේද? ලෝභය මේ සිත වසා ගැනීම නිසා නේද? සොරකම් කරන්න කියලා අහනවා. ලෝභය නිසා නේද? ලෝභයට යටවීම නිසා නේද? ලෝභයෙන් නොමග ගියා නිසා නේද මේ සත්වයා වැරදිකාමසී වෙන්නේ දෙන්නේ? එතකොට ඒකේ තේරුම තමයි මේ සත්‍යයන් අකුසල් කරන්න හේතු වෙන්නේ හිත අපිරිසිදු වීම. එතකොට ලෝභයෙන් සිත කිලුටුණාට පස්සේ ඒ ලෝභයෙන් හසුරුවන සිතින් තමයි යා සත්තු මරන්නේ. සොරකම් කරන්නේ. වැරදි කාම සේවනේ දන්නේ. එහෙම නැත්නම් ඒ ලෝභේ මුල් කරගෙන වචනින් අකුසල් කරනවා. යා බොරු කියනවා. එක්ක කේලාම් කියනවා. පරුස වචන කියනවා, හිස් වචන කියනවා, ලෝභයෙන්. එතකොට මේ කයින් අකුසල් කරන්නත්, වචනෙන් අකුසල් කරන්නත් ලෝභය හේතු වෙනව නේද කියලා ඇහුවා. එතකොට මේ බද්දී පිළිතුරු දුන්නා, එහිමයි ස්වාමීනි මේ ලෝභය හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා බද්දී, මිනිස්යාගේ සිතේ උපදිනවා ද්වේෂය. එතකොට මෙයා මේ ද්වේෂයට යට වෙනවා නම් දේශී විසින් මෙයාගේ සිත ආක්‍රමණය කරනවා නම් දේශී විසින් මෙයාගේ සිත පෙරලලා දානවා නම් ඊට පස්සේ ඒ දේශී පුද්ගලයා තුළ උපදින්නා වූ දේශය හිත සුව පිණිසද පවතින්නේ අහිත පිණිසද කියලා ඇහුවා. අහිත පිණිස දැන් බලන්න කල්පනා කළා රුවන්වැලිසෑය පින්කමට විනාශ කරන්න බෝම්බයක් මල්ලාස්සේ හැංගලා ගිනවන්නේ. ඊතර මේක ගිනවන්නේ මෛත්‍රියෙන්ද? අනදේශී මුල් කරගෙන ප්‍රාණඝාතී කරන්න කල්පනා කරනවා. ඉතින් මේක හිතසුව පිණිස පවතින එකක්ද? දේශයේ ආහිත පිණිස පවතින එකක්ද? ආහිත පිණිස පවතින එකක්. දැන් මේ යුද්ධය මේක මේ කරුණා මෛත්‍රියෙන් සිදුවෙන එකක්ද? දේශයෙන් වෙන එකක්ද? දේශයෙන් සිදුවෙන එකක්. එතකොට දේශය තුල තියෙන මොනවාද? ප්‍රාණඝාතී. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා දේශය ඇති වුණාම දේශේ නිසා ප්‍රාණඝාතී කරනවා නේද කියලා ඇහුවා. දේශ නිසා ඔව් ප්‍රාණඝාතී කරනවා. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ඉස්සර සමහර දනුත් වෙන වැටි සමහර විට කොස් ගෙඩියට පොල් ගෙඩියට කතාබහ ඇති වෙලා දේශී ඇති වෙලා එතකොට මේ කොස් ගෙඩිය කෙරෙහි හරි පොල් ගෙඩිය කෙරෙහි හරි ලෝභයක් ඇති වුණා. ලෝභයේ මඩනාලද සිටින්. ඒ කියන්නේ ලෝභයෙන් යාගේ හිත යටපත් කළ ඇති වෙච්ච අරුබුදින් දේශී හටගත්තා. තර ලෝභය දේශය ආදී අකුසල් සිටේ හට ගැනීම නිසා තමයි කයින් අකුසල් සිදුවන්නේ වචනෙන් අකුසල් සිදුවන්නේ. එතකොට දේශය මුල් කරගෙන සොරකම් කරන්නේ නැද්ද? දේශය මුල් කරගෙන සොරකම් කරනවා. දේශය මුල් කරගෙන වැරදිකාම සේවනේ දෙන්නේ නැද්ද? ඔව් සමහරව ඉන්නවා ලස්සනට ජීවත් වෙනවා. මේ පවුල කෙරෙහි දේශයක් ඇති වෙනවා. ඇයි කියලා උඹලගේ පවුල් කඩා හිරවන්නම් කියලා ඒ නෝනව හරි මහත්යව හරි වර්ධිත පොළඹ ගන්නවා. එහෙම කරන්නේ නැද්ද ලෝකේ? ඉන්නවා දේශේ නිසා කාම මිත්‍යාචාරය දෙනවා. ඒක හිතසුව පිණිස පවතින එකක් නෙමෙයි. ඊළඟට දේශේ නිසා බොරු කියනවා. දේශය ඇතුණාට පස්සේ මේ Taman දැකපු නැති දේවල් මම දැක්කා. මට පේනවා මේ කියලා බොරු කියනවා. දේශේ නිසා Taman අහපු නැති දේවල් මං ඇහුවා කියලා කියනවා. දේශය නිසා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සිද්ධියක් තියෙනවා. බලන්න ග්‍රාහකයයි දේශයයි. ඔන්න භික්ෂුන් වහන්සේනමක් වැස්ස වෙලාවේ පයින් යඩින්නේ ගේකට ගොඩ වුණා. මේ ඉදර හිටියේ අසත්පුරුෂ තැනැත්තියක්. වඩින්න ස්වාමිනී කියලා ගිය ඇතුළට අන්න ගැහුවා. වැඩ හිටියා. ඊට පස්සේ දැන් මෙයාට මේ භික්ෂුව දැකලා ලෝභයක් හටගත්තා. ලෝභයක් අතට අරගෙන මෙයා මේ භික්ෂුව නොමගට පොළඹව ගන්න මහන්සි ගත්තා. මහන්සි ගඟට මේ භික්ෂුව දොස් කිව්වා. මේ ස්වාමීන් වහන්සේ මේ මිකට අදහස් තියාගෙන ඉඳපා. මම මේ වැස්සට තෙමෙනක වලකින්නයි මේ ගෙදරට ආවේ. මම යනවා යන්න කියලා පිටත් වුණාම දීසි හට ගත්තා. මේ කාන්තාව තනියම මියාව හූරගත්තා. හූරගෙන හිට කෑ ගැහුවා මෙන්න මේ භික්ෂුවක් ඇවිල්ලා රින්ගල්ල මට කරදර කරන්න ආවා කියලා. බලන්න බුද්ධ කාලෙ වෙච්ච දේ. ඊරසි මිනිස් ඔක්කොම වට වෙලා අර වික්ෂු අල්ලගත්තා. අල්ලගෙන අර ගෙදෙට්ට ඇදගෙන ගියා. ඇදගෙන ගියා මේ ගෑනෙක්ගෙන් දැන් ඇඟ මේ ඔක්කොම හූරගෙන දැන් ලේ පිරෙනවා. ඊරසි මේ බලන්න මාව හීරුවා කිව්වා. මිනිස්සු මොකද අල්ලගෙන පෙන්නා පියේ නියපොතු කිව්වා. අනේ නියපොතුල් මොකුත් නැහැ. නියපොතු කපලා තිබුණේ. ඒ ශාම්නාසික නියපොතු කපලා මොකුත් නැහැ නියපොතුවල. ඊට පස්සේ අර කාන්තාව ගැද්ද කරන පෙන්නා පියේ කිව්වා. උඹේ නියපොතු එයාගේ නියපොතු වල තියෙනවලි. අන්න බලන්න. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේට සමා වෙන්න කියලා පිටත් කළා. බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය කියම උන්වහන්සේ වදාළ කිසි දවසක නියපොතු අවන්න එපා කිව්වා. ඇයි ලෝකේ අසත්පුරුසයිනේ. දැක්කද අසත්පුරුස ලෝකේ ඇති. මේ අසත්පුරුස කෙනාට ආයේ මේ හොඳ නරක ගුරුවරයා ඒ කතාවල් නැහැ. එතකොට බලන්න මේ ලෝභයේ හිත සුව පිණිස පවතින්නේ නැහැ. ද්වේෂය හිත සුව පිණිස පවතින්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ද්වේෂය මුල් කරගෙන බොරු කියනවා. ද්වේෂය මුල් කරගෙන කේලම් කියන්නේ නැද්ද? ද්වේෂය මුල් කරගෙන තමන් නොකියු දේවල් කිව්වා කියලා කියනවා. අනිත් එක්කිනාට ගිහිල්ලා තමන් නොදත් දේවල් තමන් කතා නොකර දේවල් ඊළඟ එක්කිනාට ගිහිල්ලා කියනවා අසෝලාමට මෙහෙම කිව්වා කියලා. එයා දන්නේ නැහැ. ඒක වෙන්න මොකෙන්ද? ද්වේෂය ඇති වුණාම ද්වේෂින් කරනවා ඒවා. ද්වේෂය ඇති වුණාම පරුස වචන කියනවා. ද්වේෂය ඇති වුණාම හිස් වචනත් කියනවා. කොහොමද ද්වේෂය ඇති වුණාම හිස් වචන කියන්නේ? දැන් ද්වේෂයක් ඇති වෙන අපි කිම කෙනෙක් ඉන්න එක භාවනා කරනවා. එක ඉගෙන ගන්නවා. යහපත් වැඩක ඉදිලා ඉන්නවා. එතකොට ඒ කෙරේ තව කෙනෙකුට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. ඊර්ෂ්‍යාවක් ඇති වෙලා එයාට උනේ ඊයාව ඒකෙන් ප්‍රමාද කරවන්න. එතකොට ද්වේෂයක් ඇති වෙනවා දියුණු වෙයි කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? එයා ළඟට ගිහිල්ලා අදාළ නැති කතාවල් ඇද ඇද කතා කරනවා. සම්ප්‍රප්පලාප. ඒක එයාගේ හිතේ තියෙන මොකද්ද? උඹට මේ වැඩේ කරන්න බෑ. මම මේ කතාව පටන් ගත්තාම. ඒක කරන්න බැරි වෙන්න කතා කරනවා. එහෙම කරන අවස්ථාවක් නැද්ද? ආන්න ද්වේෂයෙන්ුත් සම්ප්‍රප්පලාප කතා කරනවා. ලෝභයෙන් සම්ප්‍රප්පලාප කතා කරනවා විනෝදයක් ලබන්න. දේශින් සම්පප්පලාප කතා කරනවා අනිත් එක්කනාගේ යහපත් දේවල් කඩා කප්පල් කරන්. ඉතින් මේව කුසල් දා කුසල්ද? ඉතින් අහනවා බුදුරජාණන් වහන්සේ බද්දියකින් මේව කුසල් දා කුසල්ද කියලා. අකුසල් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා බද්දිය මේ මිනිස්යාගේ සිතේ හටගන්න මෝහය මිත්‍යා දෘෂ්ටිය එයාගේ හිත සුව පිණිස හේතු වේවිද අහිත පිණිස හේතු වේවිද කියලා. අහිත පිණිස හේතු වේවි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ බද්දිය මෝහෙන් මුලා වූ සිතින් යුතු පුද්ගලයා මෝහෙන් මුලා වීම නිසා ප්‍රාණඝාතී කරනවා. කරන්නේ නැද්ද? දැන් අපි ගත්තොත් ඉන්දියාවේ මුළු බුද්ධ ශාසනයම විනාශ වුණේ ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි මේ මිනිසුන්ගේ සිත්වලට ඇතිවීම නිසා. නාලන්දා විශ්වවිද්‍යාල වගේ ඒවා ස්වාමීන් වහන්සේලා දහස් ගණන් ඉඳිද්දි ඔක්කොම ඇතුළට දාලා මේ දන් වළඳන ලෑස්තිච්ච වෙලාවක ගිනි කියලා අමු අමියේ මැරුවේ මොහේ. මොහෙන් මැරුවේ බෞද්ධයන්ව පෙටි ගගහ මැරුවේ මොහෙන්. මොහේ නිසා ඒගොල්ලෝ හිතුවේ මොකද්ද? ඒක පිනක් කියලා. ඒ මොකද හේතුව? පින පව හඳුනන්නේ ඒක මිත්‍යා දෘෂ්ටිය. ප්‍රාණඝාතී අකුසලයක් කියලා හඳුනන්නේ නැහැ. ලෝභය, ද්වේෂය, මෝහය අකුසල් කියලා හඳුනන්නේ නැහැ. පින්වත්නි, මේ ලෝකේ අකුසල් මේවා, කුසල් මේවා කියලා පැහැදිලිව කතා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පමණයි. ලෝකෙ වෙන කිසිම ධර්මයකින් කතා කරන්නේ නැහැ. එතකොට කුසල් වඩන්ටත් අකුසල් ප්‍රහාණය කරන්නත් අවස්ථාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන සත්පුරුෂයෙකුට විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෝහය නිසා සොරකම් කරනවා. ඒ මෝහය ඇති වෙච්ච කෙනා හිතනවා නෑ තමන්ගේ ආගමට අයිති නැති කෙනෙකුගේ දේවල් පැහැර ගත්තාට කමක් නෑ. ඒවා මේ ඉතිහාසෙ වුණා. යුද්ධවලට වඩා යුද්ධවලින් මේ මිනිස් ඉතිහාසයේ යුද්ධවලින් මිනිස්සු මැරුණට වඩා මිනිස්සු මැරිලා තියෙනවා ආගම් ප්‍රචාරයේදී. ඒ කියන්නේ ආගම ප්‍රචාරය කරන්න ගිහිල්ලා එක්ක කරන්නේ මරනවා. එක්ක කරන්නේ ආගමට ගන්නවා. එහෙම තමයි මේ ලෝකේ මිනිස්යන් වැඩිපුර ඝාතනය වෙලා තියෙන්නේ. මිනිස්යන්ගේ දීපල වැඩිපුර කොල්ල කාලා තියෙන්නේ මෝහයෙන්. එතකොට මෝහය නිසා වැරදිකාම සේවනීය දෙනවා. ඒ තමන්ගේ මතේ පිළිගන්නේ නැති අයගෙන ගිල දූෂණය කරනවා. මෝහය නිසා වැරදිකාම සේවනීය දෙලා තියෙනවා. මෝහය නිසා බොරු කියනවා. දැන් මෝහය නිසා මොකද කරන්නේ? දැන් බුදුරජාණන් වහන්සේට මේ ගරහන්නේ මේ නිന്ദා පාස කළේ මෝහය නිසා. එක්කෝ ලෝභය නිසා, එක්කෝ දේශය නිසා. මේ වගේ දෙයකින් තමයි ලෝභය ඇති වුනහම තමන්ට ලැබෙන දේවල් ලාභ සත්කාර නැති වුණා කියලා ලෝභයක් ඇති වෙනවා. ලෝභය නිසා ඊට පස්සේ දේශයක් හට ගන්නවා. ඊට පස්සේ ඔව් ඒකෙන් කරනවා. එහෙම නැත්තම් මෝහයෙන් බොරු කියනවා. කේලාම් කියනවා. මෝහයෙන් පරුස වචන කියනවා. හිස් වචන කියනවා. මේ ඔක්කොම මෝහය නිසා කරන දේවල්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා බද්ධිය මේ මිනිස්යාගේ සිතේ හටගන්නවා කුසලයක් එකට එක කිරීම. මේ එකට එක කිරීම හිතසුව පිණිස පවතින එකක්ද අහිත පිණිස පවතින එකක්ද කියලා ඇහුවා. අහිත පිණිස පවතින එකක්. ඒ එකට එක කිරීම කියන එකෙන් මේ සිත වැළඳගත්තට පස්සේ සිත යට කරගත්තට පස්සේ එයා ඒ හේතු වෙනු සතුන් මරනවා කියලා. ඇයි උඹ මෙහෙම කළා නම් මම මෙහෙම කරනවා. සතුන් මරනවා එහෙම. ඒකින් සොරකම් කරනවා. පලි ගන්නවා. ඊර්ෂ්‍යාකම් කර අර කාලයක් ඉන්නේ කතා හැම තියෙන්නේ නේ. ඒක ටික කරන්න ගිහලා නේ ඔක්කොම කල්ප ගානක් වෛර වැඳගෙන යනවා. සත්තු වෙලා කා ගන්නවා. මිනිස්සු වෙලා මරා ගන්නවා. එකට එක කිරීම හේතු කරගෙන සතුන් මරනවා. එකට එක කරන්න හේතු කරගෙන සොරකම් කරනවා. එකට එක කිරීම හේතු කරගෙන වැරදි කාම සීවණේ දිනවා. කරන්නේ නැද්ද මේවා? එකට එක කරන්න හේතු කරගෙන බොරු කියනවා. එකට එක කරන්න හිතලා කේලම් කියනවා. එකට එක කරන්න හිතලා පරුස වචන කියනවා. හිස්ස. එහෙනම් මේ එකට එක කරනවායි කියන එක ඒකත් හිත සුව පිණිස පවතින එකක්. බුදුරජාණන් වහන්සේ ওই කරුණු ටික කියලා මොනවද ඒ කරුණු හතර? ලෝභය, දේශය, මෝහය එකට එක කිරීම. අහනවා මේවා කුසල්ද අකුසල්ද? එතකොට කියනවා ස්වාමීනි මේවට කියන්න ඕනේ කුසල් කියලා නෙවෙයි. මොනවාද? අකුසල්. මේවා හරි දේවල්ද? මේවා වැරදි දේවල්ද කියලා හෙවා. මේවා වැරදි දේවල්. මේවා බුද්ධිමතුන් ප්‍රශංසා කරන දේවල්ද බුද්ධිමතුන් ගරහන දේවල්ද කියලා ඇහුවා. බුද්ධිමතුන් ගරහන දේවල් මේ වැටි කරගත්තොත් හිතසුව පිණිස පවතියිද අහිත දුක් පිණිස පවතියිද? අහිත දුක් පිණිස පවතී. කිව්ව ස්වාමීන් මේ වැටි කරගත්තොත් අහිත පිණිස දුක් පිණිස පවතී කිව්ව. මොනවද? ලෝභය, දේශය, මෝහය එකට එක කිරීම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා බද්ධිය මම ඔබට මෙන්න මෙහෙම කිව්වා නේද? මොකද්ද ජී? බද්ධිය මානුස්ස වේන. ඔය කේකේ වාහන් ලැබුණ කියලා පිළිගන්න එපා. මා પરම්පරාය. પરම්පරාගතව ආපු චාරිත්‍රයක් කියලා පිළිගන්න එපා. මා ඉතිකිරාය. ඔව් මෙහෙම මෙහෙම වුණාය කියලා පිළිගන්න එපා. මා පිටක සම්පදානේන. ඔව් අපේ පොත්වල මේවා තියෙනවා කියලා පිළිගන්න එපා. මා තක්ක හේතු. තර්කයට ගැලපුණාය කියලා පිළිගන්න එපා කිව්ව නේද කියනවා. මා නයි හේතු. න්‍යායට ගැලපුණා කියලා පිළිගන්න එපා කිව්ව නේ. මා ආකාර පරිවිතක්කෙන් කල්පනා කරගෙන ගියාම හරින්නව කියලා පිළිගන්න එපා කිව්ව නේද. මා දිට්ඨි නිජ්ජානක්කන්ති. ඔව් තමන්ගේ දෘෂ්ටියට ගැලපුණා කියලා පිළිගන්න එපා. දෘෂ්ටියට ගැලපෙනවා කියන්නේ සමහර කෙනෙක් ඉන්නවා මෙහෙම දෘෂ්ටියක් තියාගෙන. මොකද දෘෂ්ටිය? මේ සත්වයා ධර්මය අවබෝධ කළ යුතු නැහැ. එතන මේ දෘෂ්ටියක ඉන්නවා. එතන තව කෙනෙක් කියනවා කරුණු කියාගෙනවා සත්වයා ධර්ම අවබෝධ කළ යුතු නැහැ. කියවම යාගේ දෘෂ්ටිටි අර්ධෘෂ්ටි ගැලපෙන්නේ නැද්ද? ඒතර ඇත්ත නැත්ත හොයන්නේ නැහැ. එයා හොයන්නේ මොකද්ද? දෘෂ්ටියට ගැලපීම. ඊට පස්සේ අනිත් එකේ අඬ ගහන්නේ ආන් අහපන් අන්න එක යහන්න ඕනේ. ආන් අර කියන්නේ. එහෙම වෙන්නේ නැද්ද? ආ ඒක තමයි දෘෂ්ටියට ගැලපුණා කියන්නේ. මා බබ්බ රූපතය. සමහර කෙනෙක් කියාගෙනන මෙහෙම නෙමෙයි මේ ධර්මයේ හැසිරෙන්න ගියොත් එහෙම ගෙවල් වල ආරවුල් හැදෙනවා. මත කියනවා. ඒතර ගෙවල් වල ආරවුල් හැදින්නේ අකුසල් නිසා නෙමෙයි. කුසල් වඩන්න ගිහිල්ලා කියලා කියනවා. කිව්වහම දැන් ඒක අහගෙන ඉඳලා කියනවා හරි තමයි බලාගෙන ගියාම ඒක. ආ බබ්බ රූපතයි බලාගෙන ගියාම හරිනේ කියලා එහෙම පිළිගන්න එපා කියනවා. මා සමනෝ නෝගරු. වැරදි මතයක් කවුරුහරි කියනෝ නෑ මේ වැරදි වුණාට මේක කියන්නේ කවුද? මේ ශ්‍රමණයන් වහන්සේ අපිගේ ගුරුවරයා. ඒ නිසා අපි මේක ඔව් එහෙම පිළිගන්න එපා කියනවා. පිළිගන්න කොහොමද කරගන්න කියන්නේ? මේ කියන බුදුරජාන් වහන්සේ බද්දී ඔබටම මම කිව්වා මේක දැනගන්න කියලා ඔබටම. මොකද්ද මේවා? කුසල් කියලා අඳුනගන්න කුසල්. මේවා අකුසල් කියලා හඳුනගන්න. දැන් බුදුරජාන් වහන්සේ මෙයාට පෙන්නුවේ කුසල් ද අකුසල්ද? අකුසල් හඳුන්වලා දුන්නා. මොනවද අකුසලට හඳුන්වලා දුන්නේ? ලෝභය, දේශය, මෝහය, එකට එක කිරීම. ඒවෙන් මොනවද ලැබිච්ච දේවල්? දැන් මොනවද? ඔව් ප්‍රාණඝාතය කරනවා ලෝභය නිසා. සොරකම් කරනවා. ඔව් කාමීත්‍යාචාරය දෙනවා. බොරු කියනවා. කේලම් කියනවා. පරුස වචන කියනවා. හිස් වචන කියනවා. මේ වගේ අකුසල් කරනවා මේවා. ඒතු නිසා. එතකොට ලෝකේ ඕනෑම කෙනෙකුට විමසලා බලන්න මේක විවෘතද මේක රහසක්ද? විවෘතයි. මේක රහස් බණක් නේ. ඕනෑම කෙනෙකුට මේක විමසලා බලන්න පුළුවන් කියනවා බුදුරජාණන් වහන්සේ වදාලා. එහෙම කළා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද? මේක ඒ නිසා ඔබම මේක හිතලා ඔබට තේරුම් ගියා නම් මේක වරදක්. මේක අකුසලයක්. මේක හිතසුව පිණිස පවතින්නේ නෑ. මේක අහිත පිණිස පවතින්නේ. මේක බුද්ධිමතුන්ගේ ගරහාට ලක් වෙනවා කියලා ඔය එක එක්කිනාගෙන් අහන දෙයක් නෑ කියනවා. ඔය කට කතා වලට සවන් දෙන දෙයක් නෑ කියනවා. ඔය අපේ පොත් වලින් ආව කීකේ රණ්ඩු වල්ලන දෙයක් මේක නෑ කියනවා. මේක પરම්පරාවෙන් ආපු චාරිත්‍රයක කියලා කතා කරන දෙයක් මේක නෑ කියනවා. මේක තර්ක කරලා ගලප ගන්න දෙයක් නෑ කියනවා. මේක න්‍යාය හොයන්න දෙයක් නෑ කියනවා. මේක කරුණු කල්පනා කර කර අමුතියෙන් කල්පනා කර කර කරන දෙයක් නෑ කියනවා. මේක දෘෂ්ටි වලට ගලපන්න දෙයක් නෑ කියනවා. මේක තේරුණා නම් මේවා කුසල් කියලා. Tamanṭama තේරුණා නම් මේවා අකුසල් කියලා. Tamanṭama තේරුණා නම් මේවා වැරදි කියලා. Tamanṭama තේරුණා නම් මේවා අහිත පිණිස පවතින්නේ. මේවා බුද්ධිමතුන්ගේ ගැරහීමට ලක් වෙන දේවල් කියලා. Tamanṭama මේවා අත්තරින් එක්කනේ තියෙන්නේ කියනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. මෙවැනි ධර්මයක් බුදු කෙනෙකුගෙම මිසක් ආයෙනම් මං හිතන්නේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට මේ වගේ ධර්මයක් කියා දෙන්න පුළුවන් කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා, එහෙනම් බද්දිය මේ ගැන මොකද්ද හිතන්නේ? අලෝභය මිනිස්යාගේ සිතේ ලෝභ නැතිකම හිතසූ පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා ඇහුවා. ඔව් මිනිස්යාගේ හිතේ ලෝභ නැතිකම හිත සූපිනිස පවතිනවා ස්වාමීනේ කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, බද්දිය මේ මිනිසයා ලෝභ නැතිකම නිසා, ලෝභයෙන් පෙළන්නේ නැති නිසා යාව, ලෝභේ යටපත් කරගෙන නැති නිසා, නේව පානං හන්ති සතුම් මරන්නේ නෑ. එයා හිතේ ලෝභේ යටපත් කරගෙන ගිහිල්ලා නෑ. එයා අලෝභයෙන් ඉන්නවා. ලෝභී නැතිකම යුක්තයි සතුන් මරන්නේ. ලෝභ නැති කෙනෙක් නම් එයා සොරකම් කරන්නේත් නෑ. ලෝභ නැති කෙනෙක් නම් එයා කාම මිත්‍යාචාරයේ දෙන්නේ නෑ. ඒවෙන් එයාට ගන්න දෙයක් නෑ. ඊගෙන ලෝභකමක් නැත්තම් එයා පෙළඹෙන්නේ නෑනේ. ලෝභ නැතිකම නිසා එයා බොරු කියන්නේ නැහැ කියනවා. එතකොට ලෝභයේ තිබීම තවත් කෙනෙකුව බොරුවකට පොළඹව ගන්න පුළුවන්. හැබැයි ලෝභේ නැත්තම් එයාට කියනවා අට කෝටියක් දෙන්න මේ බොරුව කියන්නේ. එයාට වැඩක් නැහැ ඒක. අනේ වගේ කෝටි තියාගන්න කියනවා. එතකොට ලෝභේ නැති කෙනා බොරු කියන්නේ නැහැ කියනවා. ලෝභ රහිත කෙනා කේලම් කියන්නේ නැහැ. ලෝභ රහිත කෙනා පරුස වචන හිස් වචන කියන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා ලෝභ නැතිකම නිසා මේක අනිත්‍යවයකට පොළඹවන්නේ නැහැ. එතකොට මේක මෙයාට බොහෝ කලක් හිතසූ පිණිස පවතිනවා නේද කියලා අහනවා. ලෝභ නැතිකම. ඒවම් බන්ති. කෙසේ ස්වාමීනි. ඊළඟට අහනවා බද්ධිය දේශේ නැතිකම. මනුෂ්‍යයාගේ හිතේ උපදුනහම දේශ රහිත බව, මෛත්‍රීසිත. දේශයක් නැත්නම් එතන මොකද තියෙන්නේ? මෛත්‍රියක්. මෛත්‍රියක් ඇති වුණාම යාගේ හිතේ තියෙන්නේ ලෝක සත්‍යය කෙරෙහි හිතසූ පිණිස කැමැති බවක්ද, අහිත දුක් පිණිස කැමැති බවක්ද? හිතසූ පිණිස කැමැති බවක්. එතකොට මේ කෙනා ප්‍රාණඝාතය කරයිද කියලා අහනවා. ද්වේෂය නැති කෙනා නෑ කියනවා. ප්‍රාණඝාතය කරන්න එක්ක ලෝභය ඕනේ, එක්ක ද්වේෂය ඕනේ, එක්ක මෝහය ඕනේ, එක්ක එකට කරන්න ඕනේ. මෙයා ද්වේෂය නැත්තම් යා ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියනවා. ද්වේෂයක් නැත්තම් කෙනෙකුට යා සොරකම් කරයිද කියලා අහනවා. ද්වේෂයක් නැත්තම් යා සොරකම් කරන්නේ නැහැ. ද්වේෂය නැත්තම් වර්ධිකාම සේවනේ ඉදෙයිද කියලා අහනවා. වර්ධිකාම සේවනේ දෙන්නේ නැහැ. ද්වේෂය නැත්තම් යා බොරු කියද්දි කියලා අහනවා. නැහැ කියනවා. ද්වේෂය නැත්තම් යා බොරු කියන්නේත් නැහැ. ද්වේෂ රහිතෙක් කෙනා කේලම් කියන්නේත් නැහැ කියනවා. දේශ රහිත එක්කෙනා පරුස වචන කියන්නේත් නැහැ කියනවා. දේශ රහිත එක්කෙනා හිස් වචන කියන්නේත් නැහැ කියනවා. එතකොට බුදුරජාන් වහන්සේ දේශනා කරන දේශේ රහිත එක්කෙනා අනිත්‍යවත් සමාදම් කරනවා. සතුන් මරන්න එපා, සොරකම් කරන්න එපා, ඔව් කාම මිත්‍යාචාරී දෙන්න එපා, බොරු කියන්න එපා, කේලම් නොකියින්න, පරුස වචන නොකියින්න, හිස් වචන නොකියන්නේ කියලා අනිත් අයවත් යා පොළඹුණා. මොකද හේතුව? මෙයාට ද්වේෂය නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහන මෝහ රහිත කෙනා. මෝහ රහිත කෙනා කියන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා. ඒ මෝහ රහිත බව, සම්මා දිට්ඨිය යුක්ත බව තමාගේ සිතේ ඇතිවීම. මෝහේ නැතිකම නැත්තම් සම්මා දිට්ඨිය තමා තුළ ඇතිවීම. හිතසුව පිණිස පවතිනවද, අහිත පිණිස පවතිනවද කියලා ඇහුවා. එතකොට බද්ධිය උත්තර දුන්නා, ස්වාමීනි කෙනෙකුට මෝහයේ මුලාව නැති බව, සම්මා දිට්ඨිය ඇතිවීම හිතසුව පිණිස පවතිනවා. එතකොට මේකේ හරි ලේසි මේ හිතසුව පිණිස පවතිනවද, අහිත පිණිස පවතිනවද කියන එක හොයාගන්න. කොහොමද ලේසි? ඔව් සම්මා දිට්ඨිය යුත් එක්කෙනා සතුන් මරන්නේ. එතකොට ඒ කියන්නේ යා තමාට හිංසාවක් කරගන්නෙත් නැහැ, අනුන්ට හිංසාවක් කරන්නෙත් නැහැ. සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා සොරකම් කරන්නේ නැහැ. සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා ඔව් වැරදි කාම සේවනයේ යෙදෙන්නේ නැහැ. සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා බොරු කියන්නේ නැහැ. බොරු කියන්නේ නැහැ. සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා කේලම් කියන්නේත් නැහැ. සම්මාදිට්ඨිය යුක්ත කෙනා පරුස වචන කියන්නේ නැහැ. සම්මාදිට්ඨිය යුක්ත කෙනා හිස් වචන කියන්නේ නැහැ. සම්මාදිට්ඨිය යුක්ත කෙනා ඒ සම්මාදිට්ඨිය හේතු කොටගෙන නැත්නම් මෝහේ නැතිකම හේතු කරගෙන අනිත්‍යව සමාදම් කරනවා මේවයින් වළකින්න කියලා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ අහනවා යා මේක හිතසුව පිණිස පවතින්නේ නැද්ද කියලා. අහනවා බුදුරජාණන් වහන්සේ බද්ධිය මේවා කුසල්ද අකුසල්ද කියලා අහනවා. ලෝභ නැතිකම, දේශේ නැතිකම, මෝහේ නැතිකම. ඊළඟට තියෙනවා බුදුරජාණන් තව එකක් අහනවා. අහනවා මේ එකට එක කරන්නේ නැතිකම මිනිස්යාගේ හිතේ තියෙනවා නම් මොකද්ද? එකට එක කරන්නේ නැතිකම මිනිස්යාගේ හිතේ තියෙනවා නම් මේක හිත සුව පිණිස පවතිනවාද අහිත පිණිස පවතිනවාද කියලා ඇහුවා. එකට එක කරන්නේ නැතිකම හිත සුව පිණිස පවතිනවා කිව්වා. එතන බුදුරජාණන් වහන්සේ වදාලා එකට එක කරන්නේ නැති මිනිස්යා සතු මරණයක් නැහැ කියලා. ඔබ මගේ එක දිහ හොරකම් කළා මම ඔබේ දිහ හොරකම් කරනවා. එහෙම එකක් නැහැ. එකට එක කරන්නේ නැති මිනිස්යා සොරකම් කරන්න යන්නේ නැහැ. එකට එකක් කරන්නේ නැති මිනිස්යා වැරදි කාම සීවිනේදී ඉන්නේ නැහැ. දැන් ගෙවල් වල හරියට තියෙන එකට එක කිරීමනේ. ස්වාමියා කවුරු හරි කෙනෙක් කතා කරනවා පේනවා බිරිඳට. බිරිඳ කියනවා හා කතා කරපුවා මමත් කතා කරනවා. එහෙම වෙන්නේ නැද්ද? වෙනවා. ඒ මොකද්ද? එකට එක කිරීම. එතකොට එකට එක කිරීම හේතු කරගෙන වැරදි කාම සීවිනේ දිනවා. එකට එක කරන්නේ නැත්තම් වැරදි කාම සේවනයේ දෙන්නේ නැහැ. එකට එක කරන්නේ නැත්තම් බුරු කියන්නේ නැහැ. එකට එක කරන්නේ නැත්තම් කේලාම් කියන්නේ නැහැ. එකට එක කරන්නේ නැත්තම් පරුස වචන කියන්නේ නැහැ. එකට එක කරන්නේ නැත්තම් හිස් වචන කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අහන්න එකට එක නොකරන එක්කෙනා අනිත් අයවත් මේ වයින් වලකින්න කියලා සමාදම් කරනවා. එතකොට එකට එක නොකිරීම හිතසුව පිණිස බොහෝ කල් හිතසුව පිණිස පවතින එකක් නේද කියන්නේ. එහෙමයි කියන්නේ. දැන් අපි ගත්තොත් මේ මිනිස්යන් අතර දැන් බුද්ධ කාලේ ඉඳලා මිනිස්යන් අතර තියෙන අරුබුද ගොඩාක් හේතු වෙලා තියෙනවා නේද මේ එකට එක කිරීම. ලෝභය, දේශය, මෝහය එකට එක කිරීම. බුදුරජාණන් වහන්සේ ආනවා බද්දියකින් බද්දිය මේවා කුසල්ද අකුසල්ද කියලා. මොනවද මෙව්වා? ඒකේ ලෝභ නැතිකම, දේශ නැතිකම, මෝහේ නැතිකම, එකට එක නොකිරීම කියන මේවා කුසල්ද අකුසල්ද කියලා අහනවා. කුසල්. එතකොට මේ අලෝභය, අද්වේෂය, අමෝහය සහ එකට එක නොකිරීම, එකට එක නොකිරීම කියන පාලි වචනේ තමයි අසාරම්භ. එතකොට එකට එක නොකිරීම මෙව්වා මේ වැරදිද හරිද කියලා අහනවා. ඒ කියන්නේ ලෝභ නැතිකම, ද්වේෂය නැතිකම, මෝහය නැතිකම, එකට එක නොකිරීම හරි දේවල්ද වැරදි දේවල්ද කියලා අහනවා. හරි දේවල්. එතන මේවා හිතසුව පිණිස පවතිනවද අහිත පිණිස පවතිනවද කියලා. හිතසුව පිණිස පවතිනවා. විය බුද්ධිමතුන් ගරහණියවද ප්‍රශංසා කළා. බුද්ධිමතුන් ප්‍රශංසා කරනවා. ඊට පස්සේ අහනවා මේවා සමාදන් වුණොත් බොහෝ කල් තමන්ගේ යහපත පිණිස පවතින නේද කියලා අහනවා. ඔව් කියනවා. බුදුරජාණන් වහන්සේ වදාළා එහෙනම් බද්දියෝකට තමයි මං කිව්වේ මානුස්ස වේනව ඒක එක්කෙනා කිව්වා කියලා ගන්න යන්න එපා. මා પરම්පරාය. ඔව් මුත්තගෙන් කිරිකිත්තගෙන් ආවා කියලා එහෙම ගන්නත් යන්න එපා කිව්වා. මහා පිටක සම්පදායෙන් පොත්වල තිබ්බා කියලා එහෙම ගන්නත් යන්න එපා කිව්වා. මා තක්ක හේතු තර්කයට ගැලපුණා කියලා යන්න එපා කිව්වා එහෙම ගන්න. මා ණය හේතු න්‍යායට ගැලපුණා කියලා ගන්න යන්න එපා කිව්වා. මා ආකාර පරිවිතක් කියලා කල්පනා කරගෙන ගියාම හරිනව කියලා ගන්න එපා කිව්වා. මා දිට්ඨි නිඥානකාන්ති තමන්ගේ මතයට ගැලපුණා කියලා ගන්න එපා කිව්වා. මා බබ්බ රූපතාය මේක නෑ වෙන්න පුළුවන් කියලා ගන්න එපා කිව්වා. මා සමනෝ ගරුති මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයාය කියලා ගන්න එපා කිව්වා. ඔබටම තේරුම් ගන්න එක ඔබම තේරුම් ගන්නයි කිව්වා. මේ කියාපු ලෝභ නැතිකම, දේශේ නැතිකම, මොහේ නැතිකම එකට එක නොකිරීම මේව ඔබම තේරුම් ගන්න කිව්වා. මේවා යහපත් දේවල්, මේවා කුසල්, මේවා බුද්ධිමතුන් විසින් ප්‍රශංසා කරන දේවල්, මේවා සමාදන් වෙලා වාසය කළොත්, මේවා ඇති කරගත්තොත් බුකල් හිසසෝ පිණිස පවතිනා කියලා ඔබම තේරුම් ගත්තොත් බද්දිය මේවා ඔබ ඇති කරගන්න, ඇති කරගෙන වාසය කරන්න කිව්වා. අර ටිකට මොකද කිව්වේ? ලෝභය, ద్వේෂය, මෝහය එකට කිරීම මේවා ඔබම තේරුම් ගත්තොත් මේක අකුසල් කියලා, මේ වැරදි කියලා, මේ හොඳ නෑ කියලා ඔබම මේවා අතාරින්න කිව්වා. ඔබම තේරුම් ගත්තොත් මේවා හොඳ දේවල් කියලා අලෝභය, අද්වේෂය, අමෝහය එකට එක නොකිරීම ඔබම මේක අවබෝධ කරගෙන ඔබම මේක ඇති කරගෙන උපදවාගෙන වාසය කරන්න. බුදුරජාණන් වහන්සේ වදාළ බද්දී ලෝකයේ ඉන්නවා සත්පුරුෂයෝ. ඔන්න බලන්න ලස්සන වචනේ. ලෝකයේ ඉන්නවා සත්පුරුෂයෝ. අන්නේ සත්පුරුෂයෝ තමන්ගේ ශ්‍රාවකයන්ට ශ්‍රාවකයන්ව මෙන්න මෙහෙම හික්මෝනවා, සමාදම් කරවනවා. කොහොම සමාදම් කරවන්නේ? ඒ හිතුවන් අම්බෝ පුරුෂ පින්වත් මිනිස්සේ මෙහි ඉන්න. ලෝභං විනෙය විනෙය වේරාහි. ලෝභී දුරු කර කර වාසය කරන්න. කොහොමද සත්පුරුෂයන් මිනිස්සයන්ව හික්මවන්නේ? ලෝභේ දුරු කර කර වාසය කරන්න. ලෝභේ දුරු කර කර වාසය කරනකොට ලෝභයෙන් හටගන්නා වූ කර්ම ඔබ කරන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. ලෝභේ දුරු කර කර වාසය කරනකොට ලෝභයෙන් හටගන්නා කර්ම ඔබ කරන්නේ. කයින් වචනේ මානසින් තුනෙන්ම ඔබ කරන්නේ. ලෝභයෙන් හටගන්නා කර්ම ඔබ කයින් කරන්නේත් නැහැ. වචනෙන් කරන්නේත් නැහැ. මානසින් කරන්නේත් නැහැ. පින්වත් මිනිස්සයේ දේශයේ දුරු කර කර ඉන්න. සත්පුරුෂයන් කොහොමද අවවාද කරන්නේ තමන්ගේ ශ්‍රාවකයන්ට? දේශයේ දුරු කර කර ඉන්න. එතකොට මිනිස්සු තුළ නූපන් දේශය ඇති කරවන්නේ නැහැ. නූපන් මෝහය ඇති කරවන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු තුළ තියෙන අකුසල් දියුණු කළා, ඒ අකුසල් වලින් යැපෙන්න කල්පනා කරන්නේ නැහැ. දේශයේ දුරු කර කර වාසය කරන්න. ද්වේෂයේ දුරු කර කර ඔබ වාසය කරනකොට, ද්වේෂයේ දුරු කර කර ඔබ වාසය කරද්දී දේශින් හට ගන්නා වූ යම් කර්මයක් ඇද්ද? ඔබ ඒවා කයින්වත් වචනෙන්වත් මනසින්වත් කරන්නේ නැහැ. ඊට පස්සේ ශ්‍රාවකයන්ව හික්මවනවා මෝහය දුරු කර කර වාසය කරන්න. මෝහය දුරු කර කර වාසය කරන්න. ඔබ මෝහයේ දුරු කර කර වාසය කරනකොට මෝහයෙන් හටගන්න යම් අකුසල කර්ම ඇද්ද? ඒවා ඔබ කරන්නේ. මෝහයෙන් හටගන්නා අකුසල් ඔබ කයින් කරන්නේත් නැහැ. මෝහයෙන් හටගන්නා අකුසල් ඔබ වචනෙන් කරන්නේත් නැහැ. මෝහයෙන් හටගන්නා අකුසල් ඔබ මනසින් කරන්නේත් නැහැ. එතන බලන්න බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාලා ඒ සත්පුරුෂයා ශ්‍රාවකයන් හික්මවන පින්වත් මිනිස්සය ඔබ එකට එක කිරීම දුරු කර කර ඉන්න. එකට එක කිරීම ලං කරගන්න එපා කියනවා. එකට එක කිරීම දුරු කරමින් ඉන්න. එකට එක කිරීම දුරු කරමින් ඔබ වාසය කරද්දී එකට එක කිරීමෙන් හටගන්නා වූ යම් කර්මයක් ඇද්ද? ඒක කයින් කරන්නේ නැහැ. එකට එක කිරීමෙන් හටගන්නා වූ යම් කර්මයක් ඇද්ද? ඒක වචනෙන් කරන්නේ නැහැ. එකට එක කිරීමෙන් හටගන්නා වූ යම් කර්මයක් ඇද්ද? ඒක මනසින් කරන්නේ නැහැ. මෙහෙම කිව්වහම අර ලිච්ඡවි කුමාරය බද්දිය එයා සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එයාට කලින් අහන්න ලැබුණේ කොහොමද? ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායාවී මායාකාරී ආවට්ටනී මායන් ජානාති. කරකවල ඇදලා ගන්න මායාව දන්නවා. ඒකෙන් තමයි යා අනිත් අයගේ දායකයින්ව ඇදලා ගන්නේ. ඉතින් මේ මතේ මෙයාගේ සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. නැති වෙලා ගිහිල්ලා කියනවා ස්වාමීනි භාගිතුන් වහන්සේ අභික්ඛන්තං බන්ති ස්වාමීනි ආිතාමත්ම ලස්සන අභික්කන්තම් බන්ති ස්වාමීනි පුදුමාකාර සුන්දරයි මේ කියාපු දේ කියලා කියනවා. උක්කුජ්ජිතං වා නික්කුජ්ජෙය්‍ය යටට හරවලා තිබිච්ච එකක් උඩට හැරෙවුවා වගේ. පටිච්ඡන්නං වා විවරෙය්‍ය වහලා තිබිච්ච එකක් ඇරලා පෙන්නුවා වගේ. මූලස්සවා මග්ගං ආශික්කෙය්‍ය මම් මුලා වූ කෙනෙකුට හරි මඟ පෙන්නුවා වගේ. අන්ධකාරේවා තේලපජ්ජෝතං ධාරියේ චක්කුමන්තෝ රූපාණි දක්ඛින් තීති. අඳුරේ ඉන්න ඇස්සති අයට රූප දකින්න තෙල් පහන් දැල්ලුවා වගේ කියලා තින් විස්තර කළා කියන අනේ ස්වාමිනී භාගිතුන් වහන්සේ මාව අදපටන් දිවිහිමියන් සරණ ගිය උපාසිකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කියන බුදුරජාණන් වහන්සේ හා පොඩ්ඩක් ඉන්න කිව්වා. කියලා බුදුරජාණන් වහන්සේ අහනවා බද්දිය මං ඔබට කිව්වද මගේ ශ්‍රාවකයා වෙන්න කියලා නෑ කිව්වා ඒ වගේම මං ඔබට කිව්වද මං ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ වෙමි කියලා නෑ කිව්වා කියන බද්දිය එතකොට මම ඔබට මගේ ශ්‍රාවකෙක් වෙන්න කිව්වෙත් නෑ මම ඔබගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා කිව්වෙත් නෑ එහෙම නොකියද්දී මොකද මේ මිනිස්සු මේ ශ්‍රමණයෝ ගරහන්නේ මේ අසත්‍ය දෙයින් තුච්ඡ දෙයින් අභූතේ මේ ගරහන්නේ මොකද ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මායාකාරීක්‍ය ආවට්ඨනී මායං ජානාති ආය අඤ්ඤතිත්‍යානං සාවකී ආවට් අන්නයිගේ දායකයන්ව අන්‍යාගමිකයන්කාරයන්ගේ දායකයන්ව ඇදලා ගන්නවයි කියලා ආවර්තනී මායාවෙන් මොනවද මේ කියන්නේ කියලා අසත්‍ය එතකොට බද්ධිය කියනවා බද්ධිකා බන්තේ ආවට්ඨනී මායා ස්වාමීනි ඒ ආවර්තනී මායාව හරිම සුන්දරයි කල්යාණී බන්තේ ආවට්ඨනී මායා ස්වාමීනි ඔබ වහන්සේගේ ඒ මායාවක් තියෙනවා කියලා කියනවනම් ඔය අනිත්‍යෝ ඒ මායාව සුන්දරයි කියනවා මෙයා කියනවා පියාමේ බන්තේ ඥාති සාලෝහිත ඉමාය ආවට්ඨනීය ආවට්ඨීන් ස්වාමීනි මගේ ලේ ඥාතින් හැමෝම ඔය ආවර්තනී මායාවට අහුවෙනවා නම් මට හරි ප්‍රියයි කියනවා ස්වාමීනි ඒ මගේ ප්‍රිය වූ ඥාති මිත්‍රාදීන් ඒ ලේ ඥාතින් ඒ ආවර්තනී මායාවට අහුවෙනවා නම් බොහෝ කල හිතසුව පිණිස ඒක පවතිවි හිතසුව පිණිස පවතිවි එතකොට කියන ස්වාමීනි සබ්බේ චේපි බන්තේ කත්තියා ඉමාය ආවට්ඨනීය ආවට්ඨෙය්‍යුම් සබ්බේ සම්පස්ස කත්තියානම් දීගරත්තං හිතාය සුඛාය ස්වාමීනි සියලුම ක්ෂත්‍රීය වංශිකයෝ මේ ආවට්ඨනීයට අහු වෙනවන ආවට්ඨන මායාවට ඒ සියලුම ක්ෂත්‍රීය වංශිකයන්ට බොහෝ කල හිත සුව පිණිස පවතිනවා ස්වාමීනි සියලුම බ්‍රාහ්මණයෝ මේ ආවට්ඨනී මායාවට අහු වෙනවා නම් ඒ සීළු දිනාම හිතසුව පිණිස පවතින ඒ සීළු දිනාට ස්වාමීන් වහන්සේ සියලු වෛශ්‍යයන් සියලුම වෙළඳ කුලිය අය මේ මායාවට අහු වෙනවා නම් ඒ සීළු දිනාට හිතසුව පිණිස පවතී ස්වාමීනි සියලු ශුද්‍රයන් මේ මායාවට අහු වෙනවා නම් ඒ සීළු දිනාට හිතසුව පිණිස පවතී එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ බද්ධිය ඒකනම් හරි තමයි ඒව මේ තම බද්දි බද්දි ඒ කතාව නම් හරි තමයි සබ්බේ චේති බද්දිය කත්තිය ආවට්ඨෙය්‍යුම් අකුසල ධම්ම පහනාය කුසල ධම්ම උපසම්පදාය කියන බද්දිය මේගොල්ලෝ සීළු සත්‍රියෝ මේකට මේ කතාවට කරකිලා එනවනම් අකුසල ප්‍රහාණය කරගන්නවා ඒගොල්ලෝ කුසල් උපදවා ගන්නවා ඒකේ සීළු දිනාටම හිතසුව පිණිස පවති බද්දියවා කිව්ව හරි මේ සියලු බ්‍රාහ්මනෝරු මේ කතාවට කැරකිලා ඇදලා එනවනම් ඒ සියලු දෙනාම අකුසල් ප්‍රහාණය කිරීම පිණිස ඒක හේතු වෙනවා කුසල් උපදවා ගන්න හේතු වෙනවා බද්දිය සියලුම වෙළඳ කුලිය අය බිස්නස් කාර්ය ටික ඔක්කොම ඇදලා එනවනම් එතකොට ඒ සියලු දෙනාට අකුසල් ප්‍රහාණය කරගන්න කුසල් වඩන්න ඒක හේතු වෙනවා. බද්ධිය සිල ශුද්‍රයෝ සියලුම කම්කරුවට මේකට ඇදගෙන එනවනම්. ඒ සියලු කම්කරුවන්ට කුසල් උපදවා ගන්න අකුසල් ප්‍රහාණය කරන්න මේක උපකාරී වෙනවා. ඊට පස්සේ කියන බද්ධිය දෙවියන් සහිත මරුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ දෙවි මිනිසුන්ගේ ප්‍රජාව සහිත මේ ලෝකයේ සියලු දෙනාම මේ කියපු කුසල් වෙන්කොට හඳුනා ගැනීමේ දක්ෂකම ඇති කර ගන්න නැමැති ආවට්ඨනී මායාවට අහු වෙනවා නම් ඒ සියලු දෙනාම අකුසල් ප්‍රහාණය පිණිස ඒක උපයෝගී කර ගන්නවා කුසල් උපදවා ගන්න ඒක උපයෝගී කර ගන්නවා ඒ සියලු දෙනාටම බොහෝ කල් හිතසුව පිණිස පවතිනවා ඊළඟට හරි ලස්සන එකක් කියනවා බද්ධිය එච්චර ඕනේ එතන තියෙන සල් ගස් වගේ මේ ගස්ටික මේක හිතනවා නම් බලන්න බුදුරජාණන්ස් කියනවා මේ ගස්ටික හිතනවා නම් ලෝභය හිතසුව පිණිස පවතින්නේ නැහැ දේශය හිත පුරුස පවතින්නේ නැහැ. මෝහ හිත සූපුනිස පවතින්නේ නැහැ. එකට එක කිරියම හිත සූපුනිස පවතින්නේ නැහැ. හිත සූපුනිස පවතින්නේ ලෝභී නැතිකමයි. හිත සූපුනිස පවතින්නේ ද්වේෂේ නැතිකමයි. හිත සූපුනිස පවතින්නේ මෝහේ නැතිකමයි. හිත සූපුනිස පවතින්නේ එකට එක නොකිරීමයි කියලා මේ ගස් ටික හිතනවා නම් හරි ලස්සනයි. මේ ගස් ටික හිතනවා නම් මේ ගස් වලටත් හිත සූපුනිස පවතිනවා. කෝපන වාදෝ මනුස්ස භූතස්සාති. මනුස්සයින්ට හිත සූපිනිස පවතිනවා කියන එක ගැන කවර කතාද කියනවා. දැන් බලන්න මේකෙන් අපිට හරිය පැහැදිලි අපි බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සවන් දිය යුත්තේ. බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක් සේවනය කළ යුත්තේ. බුදුරජාණන් වහන්සේගේ නමකගේ ධර්මයක් හැදෑරිය යුත්තේ. ප්‍රගුණ කළ යුත්තේ. ඉගෙනගත යුත්තේ. මෙනෙහි කළ යුත්තේ. නැවත නැවත මෙනෙහි කළ යුත්තේ. අප තුල හටගන්නා වූ ලෝභය දුරු කර ගැනීම පිණිසයි. අප තුල හටගන්නා වූ ද්වේෂය දුරු කර ගැනීම පිණිසයි. අප තුල හටගන්නා වූ මෝහය දුරු කර ගැනීම පිණිසයි. අප තුල හටගන්නා වූ එකට එක කිරීම දුරු කර ගැනීම පිණිසයි. අන්න එතන තමයි අපට හිත සුව පිණිස පවතින දේ තියෙන්නේ. අපි සියල්ල කටපාඩමින් දැනගෙන සිටියා. අපි ලෝභයෙන් මැඩුණු සිටින් යුක්ත වාසය කරනවා නම් එතන අපට හිත සුව පිණිස පවතින්නේ නැහැ. දේශයෙන් මැඩුණු සිටින් වාසය කරනවා නම් හිත සුව පිණිස පවතින්නේ නැහැ. මෝහයෙන් මැඩුණු සිටින් වාසය කරනවා නම් හිත සුව පිණිස පවතින්නේ නැහැ. එකට එක කරන සිටින් වාසය කරනවා නම් එහෙනම් පින්වත්නි අපිට අපේ දියුණුව අඳුනා ගන්න හොඳ දේශනාවක් බුදුරජාණන් වහන්සේ මේ වදාළේ. මොකද ඔව් අපි අඳුනාගෙන තියෙන මම කිව්වේ ඔබට මතක ඇති බුද්ධ දේශනාව හරි පැහැදිලිව තියෙනවා වෙන්නලා. අපි හොඳට අඳුනාගෙන තියෙන්නට ඕනේ මේවා කුසල්. මේවා අකුසල්. මේ කුසල් ලකුසල් අඳුනාගෙන නැත්තම් අපිට හැමතිස්සෙම ජීවත් වෙන්න වෙන්නේ. ඔව් අපිට කුසල් අඳුනා ගන්න බෑ. එතකොට කුසලයේ ඇති වුණාට පස්සේ අපිට ඒක කුසලයේ පවත් ගන්න බෑ. ඇයි හේතුව? අඳුනන්නේ නැහැ. එතකොට අකුසල් අඳුනන්නේ නැහැ. එතකොට අකුසල හටගත්තම ප්‍රහාණය කරගන්න බෑ. ඇයි හේතුව? අඳුනන්නේ නැහැ. එහෙනම් අපිට ඉතාම වැදගත් දෙයක්. මොකක්ද? අකුසල් මොනවද කියලා හඳුනා ගැනීම. කුසල් මොනවද කියලා හඳුනා ගැනීම. එකට එක කරන්න ගොඩාක් හේතු වෙන්නේ මොකද්ද පින්වතුනි? මාන්න. මාන්න කියන්නේ මොකද්ද? අහංකාරකම, උඩඟුකම, හිතට ගැනීම, ඔළුව. ඒවට තමයි මාන්න කියන්නේ. ඒක ආවට පස්සේ ආයේ ලීසියෙන් හිස නමන්නේ නැහැ. ආයේ ලීසියෙන් දමණය වෙන්නේත් නැහැ. එතකොට ඒ නිකන් ඔළුව නෙමෙයි අපිට කියන මොන ඔළුවද කියන්නේ අපි? ඉදිමුණ ඔළුව. නේද? ඔළුව ඉදිමුණා කියලා කියන්නේ සාමාන්‍ය ඔළුව නෙමෙයි එතකොට තියෙන්නේ. එතකොට මේ වගේ වුණාම එතන අපි ගත්තොත් සාමාන්‍යයෙන් මේ වගේ දේවල්, ඒ කියන්නේ අකුසල් අපව යට කරගෙන යතු ඒ වගේ එකක් සිද්ධ වුණොත් ඔබ මොකද්ද කළ යුතු පිළිවෙත? එක්මණින්ම මේ අකුසලයේ හඳුනාගෙන අකුසලයේ ප්‍රහාණය කරන්න ඕනේ. අකුසලයේ ප්‍රහාණය කරන්න බෑ කුසලයට එන්නේ නැතුව. අකුසල් ප්‍රහාණය කරන්න බෑ කුසලයට එන්නේ නැතුව. එහෙනම් අකුසලයේ ප්‍රහාණය වීමයි කුසලයට ඒමයි එකම එකවර සිද්ධ වෙන්න ඕනේ. අකියෝතේ මම නෑ මම හෙට මම මේ කුසල් දිනු කරනවා. එතකොට හෙට වෙනකන් අකුසලී තියෙනවා. ඒතර යම් මොහොතක හිතලා ඒ අකුසල් ප්‍රහාණය කිරීමට ප්‍රතිවිරුද්ධ දේ ඇති නොකර ගන්නාතුරු අකුසලී ප්‍රහාණය වෙන්නේ නෑ. එතකොට පින්වත්නි අපි මේ බුද්ධ දේශනා දැන් අපි බුදුරජාණන් වහන්සේගේ භද්දී සූත්‍රයේ සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා. තර බුද්ධ දේශනා ඉගෙනීමෙන් අපේ හිතේ ඇති කරගන්න උනේ මොකද්ද? අපි මේ ධර්මයේ ඉගෙන ගන්නේ අපි මේ බුද්ධ දේශනා ඉගෙන ගන්නේ අපිට මේ ජීවිතේ ජීවිතේ යහපත් කරගන්නයි. ඇයි අපිට හිතසුව පිණිස පවතින නැති දේවල් අපි ළඟ තියෙනවා නම් ඒක අපිට අනතුරක් නෙමෙයිද? අපිට ලෝභය තියෙනවා නම්, ද්වේෂය තියෙනවා නම්, මෝහය තියෙනවා නම්, එකට එක කිරීම තියෙනවා නම්, ඊර්ෂ්‍යාව තියෙනවා නම්, වෛරය තියෙනවා නම්, බද්ධ වෛරය තියෙනවා නම්, පලිගැනීම තියෙනවා නම්, ගුණමකුකම තියෙනවා නම්. ගුණමකුකම කියන්නේ මොකද්ද? අසත්පුරුෂයා අනිත් එක්කෙනාගේ යහපත් දේ තව එක්කෙනෙක් කතා කරනවා නම් අසත්පුරුෂයා ඒක ඇහෙන්නේ නැහැ වගේ ඉන්නවා. එතකොට එයා හිතාමතා යහපත් දේ කරනවා කියන එක ගැන කවර කතාවද? ඊළඟට අසත්පුරුෂයා තව කෙනෙකුගේ නුගුණයක් කතා කරන්න ගැනකට පැනලා ගිහින් කතා කරනවා ඒ නුගුණම. එතකොට එයාට මේ නුගුණ කතා නොකර සිටී කියලා එකක් තියෙනවද? නෑ. එතකොට අපි මේව හොඳට මතක තියාගන්න ඕන ගුණමකු අන්න අසත්පුරුෂ ලක්ෂණය. එතකොට මේ ඊළඟට විශේෂයෙන්ම කෙලෙහි ගුණ නොදැනීම, කෘතගුණ නොදැනීම අසත්පුරුෂ ලක්ෂණයක්. එතකොට මේවෙනි අසත්පුරුෂ ලක්ෂණ අපි හඳුනාගත්තොත් තමයි ඒ අපිට බැහැර කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් අපිට කුසල් අකුසල් දෙක හඳුනාගෙන නැත්තම් අපිට කවදාවත් මේ අපේ ජීවිතයට යහපතක් උදා කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකට අපිට යහපත් උදා කරගන්න කුසල් ගැනත් අපිට අවබෝධයක් තියෙන්න ඕනේ. අකුසල් ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර අකුසල් හටගන්නේ මෙහෙමයි කියලා අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතර අකුසල් බැහැර කිරීම පිණිස කුසල් වැඩිවීම ගැනත් අවබෝධයක් තියෙන්න ඕනේ. අන්න එතකොට තමයි මේ ජීවිතේ සාර්ථකත්වයක් කරා, ඒ කියන්නේ අපේ ජීවිතේ සාර්ථකත්වයේ මයින්න තියෙන හොඳ දෙයක් මේ අපිට ලැබෙන්නේ. ඒ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ මුතුම් බුද්ධ දේශනා. බලන්න බුදුරජාණන් වහන්සේගේ කරුණාව මොනතරම් මහා කරුණාවක්ද කියලා. උන්වහන්සේ දුටුවා බුදු නැතිනම් බුදු නැතිනම් උන්වහන්සේ දුටුවා මේ මිනිස්යන්ගේ සිටී හටගන්න ලෝභය, ඒ අයගේ හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා. උන්වහන්සේ දුටුවා මිනිස්සුන්ගේ සිටී හටගන්නා වූ ද්වේෂය, ඒ ඇත්තන්ගේ හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා. උන්වහන්සේ දුටුවා මිනිස්සුන්ගේ සිටී හටගන්නා වූ මෝහය, මිනිස්යන්ට හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා. උන්වහන්සේ දුටුවා මිනිස්යන්ගේ සිටී හටගන්නා එකට එක කිරීම හිතසුව පිණිස පවතින්නේ නැහැ කියලා. නමුත් මිනිස්යන් මේක දන්නේ නැහැ. මිනිස්යන් කරන්නේ අන්න අර කලින් කියාපේවට අහු වෙනවා. මොකද්ද? අනුස්ස වේන. ආගෙන ඉඳපු දෙයට අහු වෙනවා. මෙන්න මේවා මේ මට මෙන්න මේවා මේවා අහන්න ලැබුණා කියලා අහන්න ලැබෙන එකට මිනිස්යා අහු වෙනවා. එතකොට මිනිස්යාට මේවැනි ධර්මයක් සිහි කරගන්න අවස්ථාවක් නැතු වෙනවා. එහෙම නැත්නම් මිනිස්යා අහු වෙනවා පරම්පරාවෙන් පුරුදු කරගෙන ආපු දේවල් වලට. ද බුද්ධ කාලය ගත්තොත් මේවා හරියට තිබුණානි පරම්පරාවෙන් ආපු දේවල්. උද අහගෙන ආපු දේවල්. ඒකට මිනිස්සු අහුවෙනවා. ඊළඟට අහුවෙනවා මෙහෙම වුණා කියලා කිව්වහම ඒකටත් අහුවෙනවා. ඊළඟට අහුවෙනවා මේ පොත්වල මෙහෙම තිබුණා අපේ. අපි පොත්වල තිබුණා කියලා කියනකොට අහුවෙනවා. ඊළඟට අහුවෙනවා තර්ක කර කර කතා කරනවා. ඒ තර්කයෙන් කතා කරනකොට අවු වෙනවා. එහෙම නැත්නම් න්‍යායවාදීන් වෙලා න්‍යායයට ගල්ප ගල්ප කතා කරනවා. න්‍යායාචාර්යවරු වෙලා. එතකොට අවු වෙනවා. එහෙම නැත්නම් එයා කරුණු ගල්ප ගල්ප ආකාර පරිවිතක්ක එක එක ඒවා කියනවා. ඒකටත් අවු වෙනවා. එහෙම නැත්නම් එක්කෙනේ දෘෂ්ටියකට බැසගෙන ඒ දෘෂ්ටිය කියනවා. එතකොට ඒකටත් අහු වෙනවා. එහෙම නැත්නම් මේකයි වෙන්න පුළුවන් දේ කියලා කියනවා. කිව්වහම ඒකටත් අහු වෙනවා. එහෙම නැත්නම් කියනවා මේ කියන කෙනා මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයා. ඒ නිසා අපි මේක පිටි හරි වැරද්ද හොයන්න ඕනේ නැහැ. මේ කියන දේ කුසල් වේවා අකුසල් වේවා අපිට ප්‍රශ්නයක් නැහැ. ඒතකොට ඒක හරිද? ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් තමාමයි මේක තමාව පිළිසරණ කරගෙන මේක බලන්න ඕනේ. තමාව පිළිසරණ කරගෙන බලන්න ඕනේ. අත්ථ සරණ, අනන්‍ය සරණ, වෙන කෙනෙක් පිළිසරණ කරගෙන බලන්න බෑ. තමා පිළිසරණ කරගෙන බලන්න ඕනේ. ධම්ම සරණ, ධර්මයේ පිළිසරණ කරගෙන බලන්න. අනන්‍ය සරණ, වෙන දෙයක් පිළිසරණ කරගෙන බලන්න බෑ කියනවා. එතකොට අසාර්ථකයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද? අත්තනාව ඥානියාත තමම්ම අවබෝධ කරගන්නව නම් තමන්ගේ. දැන් එහෙනම් මේක දැන් බුදුරජාණන් වහන්සේ බද්ධි සූත්‍රයේ මෙහෙම වදාලා කොහොමද දැන් අපි ඇහුවා. දැන් අපි අපේ හිතේ හටගන්නා වූ ලෝභය, ද්වේෂය, මෝහය එකට එක කිරීම තුළ මේක අකුසල කියලා අපි අඳුනගන්නේ නැතුව අපි ඒක විතරක් කී කී යනවා. ඒතරේක තමාතුලින් අපි දැකපු දෙයක් තියනවද? නැහනේ. ඒතර තමාතුලින් දකින්න නම් මොකද්ද වෙන්න ඕනේ? ආන්න නෝණින් විමසා බලන්න ඕනේ. ඒ විමස නෝණින් විමසා බැලීම තමන් ඇති කරගන්නා තුරු මේකේ සාර්ථකත්වයේ ලබන්න අමාරු. දැන් මෙහෙම දැන් සමහර මගෙන් ඇවිල්ලා නේ ස්වාමීන් වහන්සේ මගේ හිතේ ලෝභය හටගත්තා මම ඒක දුරු කළා ඒක හරිද කියලා අහනවා. ඒ මොකද මගෙන් ක්‍රෙඩිට් ටිකක් ගන්න. ඊට පස්සේ ක්‍රෙඩිට් ටික අරගෙන කියනවා ස්වාමීන් වහන්සේට කියලා ස්වාමීන් වහන්සේ ක්‍රෙඩිට් එකක් දුන්නා. හරිද එතකොට? ඇයි මේ ලෝකයාගේ නම්බුවක් ලබා ගැනීම පිණිස අපි ලෝභය දුරු කරන්න හදන්නේ? නෑනේ. ආන්නේ. Tamanta තියෙන්න ඕනේ හිතසුව පිණිස මට මේක අහිත පිණිස හේතු වෙනා ලෝභය, ලෝභයේ දුරු කිරීම මට හිතසුව පිණිස හේතු වෙනවා. අන්න ඒක තමම්ම හඳුනාගත්තේ එකයි. තමම්ම දුරු කළා. ඒක රටේට කියාගෙන යන්න ඕනේ කියලා කියන්න ඕනේද? නෑනේ. මට මේ ද්වේෂයක් වුණා මම ඒක දුරු කළා. හරිද ඒක? දැන් ඒක හරිද කියලා අහන දේ දෙක හරිනේ තියෙන්නේ. ඒ හරිද කියලා අහන්නේ මොකද මේ? ඒකට මොකද්ද කියන්නේ? නෑ, යාට ඕනකම තියෙනවා මම විශේෂ කෙනෙක් කියන එක පෙන්වන්න. ඒතර අපිට ලේසි නෑ. අපි මේ කතා කරන තරම්ම ලේසි නෑ. මේක අඳුන ගන්න. ඊට පස්සේ ආ කියන මම හම්බුණා මේ මං කතා කළා ඒක හරි කිව්වා. ඒක වැරදි කිව්වොත්? දන්නවනේ වැරදි කියන්නේ නෑ කියලා. එතකොට මේක තියෙන්නේ මොකද්ද? මේක හරි පැහැදිලි තමයි අඳුන ගන්න ඕනේ. දැන් අපි ගත්තොත් මේ බද්ධි සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාව අපි කියෙමු බුදුරජාණන් වහන්සේ අපටයි මේ දේශනා කළේ කියලා. එතකොට අපිට බුද්ධියක් තියෙන්න ඕනේ. තමන් අඳුන ගන්න ඕනේ මොනවද ඒතුළ? කුසල්, අකුසල්. ඊළඟට හිතසුව පිණිස පවතිනවා මෙව්වා, අහිතසුව පිණිස පවතිනවා මෙව්වා. මේ අකුසල් මා මගේ සිතේ පැවැත්වුවොත් ඒ හේතුවෙන් මට බොහෝ ආයත පිණිස දුක් පිණිස හේතු වෙන දේවල් රැස් වෙයි. අනික මේක තියෙන හරි ලස්සනට අවවාදේ. බුදුරජාණන් වහන්සේගේ අවවාදේ මොකද්ද? ලෝභය හොඳට මතක තියාගන්න ඕනේ එක. ලෝභය දුරු කර කර වාසය කරන්න. ලෝභය දුරු කර කර වාසය කරද්දී ලෝභය දුරු කර කර වාසය කරන විට ලෝභයෙන් හටගන්නා වූ යම් කර්මයක් ඇද්ද එය වචනෙන් හෝ කයින් හෝ මනසින් හෝ නොකර ඉන්න. කොච්චර ලස්සනද බලන්න මේ අවවාදය. අන්නේමට ධර්මයේ සිහි කරනවා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ද්වේෂය දුරු කර කර වාසය කරන්න. හරි ලස්සනයි පාළි වචන. ඒක තියෙන්නේ දෝසං විනෙය්‍ය විනෙය්‍ය විහරාහි. ද්වේෂය දුරු කර කර වාසය කරන්න. දේශේ දුරු කර කර වාසය කරන විට දේශෙන් හට ගන්නා වූ යම් කර්මයක් ඇද්ද එය කයින් හෝ වචනෙන් හෝ මානසින් හෝ නොකර ඉන්න. කොච්චර ලස්සනද කියනවා දෝසං විනෙය්‍ය විනෙය්‍ය විහරන්තෝ න දෝසජං කම්මං කරිස්සසි කායේන වාචා මනසා. ඔබ කරන්නේ නැහැ කියනවා දේශෙන් හට ගන්න කර්ම. ඊළඟට කියනවා බුදුරජාන් වහන්සේ මෝහය දුරු කර කර වාසය කරන්න. මෝහේ දුරු කර කර වාසය කරද්දී මෝහින් හට ගන්නා වූ යම් කර්මයක් ඇද්ද එය කයින් වචනෙන් සිතින් නොකර ඉන්න. ඔයා කරන්නේ නැහැ කියනවා කයින් වචනෙන් මනසින් එකට එක කිරීම දුරු කර කර වාසය කරන්න කියනවා. එකට එක කිරීම දුරු කර කර වාසය කළොත් එකට එක කිරීමෙන් හට ගන්නා වූ කර්ම කයින් වචනින් මනසින් නොකර ඉන්නවා කියන. එතකොට බොහෝ කල හිත සූපිනිස පවතිනවා. බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඔය කොටස අපි දරාගත්තොත්, ඔක හොඳට මතක තියාගත්තොත්, බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩ සිටිද්දී බද්ධියකින් ලිච්ඡවි කුමාරයා අසූ ප්‍රශ්නයකට දීපු උත්තරේදී මේ දේශනාව කළා. පිළිමු දරාගත්තා. ඒකදී බුදුරජාණන් වහන්සේ අපට ලෝභය, ද්වේෂය, මෝහය එකට එක්කිරීම දුරු කර කර වාසය කරන්න අපට පදාලා. ඒක අපිට හිත සූපිනිස පවතිනවා කියලා. ඒක ලෝභය, ද්වේෂය, මෝහය එකට එක්කිරීම නිසා මේ සත්‍යයන් කයින්, වචනින්, මනසින් අකුසල් රැස් කරගන්න ඇති දේශනා කළා. මේ වගේ දරාගෙන සිටීම තමයි ධර්මයේ දරා ගන්නවා කියන්නේ. ඒ විදිහට ධර්මයේ දරාගෙන ඊට පස්සේ ධර්මයේ මෙනෙහි කරනවා කියලා කියන්නේ තමන්ට ඇති වුනහම ලෝභය. ඒක ඇති වුණාහු නැත. තමන් දරාගෙන සිටින්න ඕනේ, මෙනෙහි කරන්න ඕනේ. ලෝභී හිත සූපිනිස පවතින එකක් නොවේ. ද්වේෂය හිත සූපිනිස පවතින එකක් නොවේ. මෝහය හිත සූපිනිස පවතින එකක් නොවේ. එකට එක කිරීම. එතකොට මොකද වෙන්නේ? අපි මෙහෙම කලින්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් ඒක අහලා එතන අපිම විමසලා දැන් බලන්න කල්පනා කරලා අපිට පැහැදීමයි ඥානයයි කියන දෙක ගත්තොත් වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකද්ද? පැහැදීමයි ඥානයයි දෙක ගත්තොත් වඩා ශ්‍රේෂ්ඨ වෙන්නේ මොකද්ද? ඥානය. ඒ සමාහට පැහැදීම කෙනෙකුට තියෙන්න පුළුවන් ඥානය කරා නොගිය. එතන පැහැදීමෙන් යුක්තව ඥානය කරා ගියොත් එතකොට ශ්‍රේෂ්ඨ මොකද්ද? ඥානය. එතකොට තමන් මේ කෙරෙහි පැහැදිලා තමන් නුවණින් විමසද්දී ලෝභයේ, දේශයේ, මෝහයේ අකුසල් කියන එක ගැන තමන්ටම අවබෝධයක් ඇති වුණොත් ඒක ඥානයක් නෙමෙයිද? ඒක පැහැදීම ඉක්මවා ගියා. ඒ කියන්නේ තව කවුරු හරි කිව්වොත් නෑ, ඔයා මේ පැහැදීමෙන් මේක කිව්වට මේක මෙහෙම වෙන්නේ නෑ කියලා. නමුත් තමන්ගේම ඥානයක් තියෙනවා. මොකද්ද? ලෝභය අකුසලයක් කියලා. දේශය අකුසලයක් කියලා. මෝහය අකුසලයක් කියලා. එකට එක කිරීම අකුසලයක් කියලා. තමන්ගේම ඥානයක් තියෙනවා. අලෝභය කුසලයක් කියලා. අද්වේෂය කුසලයක් කියලා. අමෝහය කුසලයක් කියලා. එකට එක නොකිරීම කුසලයක් කියලා. එතකොට තමන්ගේම ඥානයට ගලප ගන්න පුළුවන්. මොකද්ද? ලෝභයේ දුරු කර කර වාසය කරන්න කියන එක ඒක ඇත්ත. එහෙනම් මම ලෝභයේ දුරු කර කර වාසය කරන්න ඕනේ. මොකද මට තේරෙනවා ලෝභය අකුසලයක් කියලා. ඒතර තමන්ගේම ඥානයක් නේද? ඒක තමන්ගේ. ඒතර තමන් ධර්මයේ තුල තමන් ස්වාධීන වෙන කෙනෙක් නෙමෙයිද? මේක කණවැලල්ලගෙන යන එකක් නෙවෙයි. කණවැලල්ලගෙන යන එකක් නෙමෙයි කියන්නේ. දැන් මේකේ ඊළඟ ස්ටෙප් එක මොකද්ද දන්නේ? මම ඊළඟට මොකක්ද දන්නේ කරන්න තියෙන්නේ? මම ඊළඟට මොකක්ද දැන්නේ කරන්න තියෙන මං ඒක අහ ගන්න ඕනේ කියලා රහස් බන නැහැ. මේකේ රහස් බන නැහැ. මේක විවෘතයි. මේක විවෘතයි. මේකේ මේ බුදුරජාණන් වහන්සේගේ උපදේශය දෙවියන්ට, මිනිසුන්ට, දෙවියන් බබුන් මරුන් සහිත ලෝකේ මේ දෙවි මිනිස් ප්‍රජාවටම විවෘත කොතරම් විවෘතද කියනවා නම් බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණු ගස් ටික පෙන්නවා. සල් ගස් ටික. සල්ගස් ටික පෙන්ල මොකද්ද කිව්වේ? මේ සල්ගස් දන්නව නම් මේ වැඩි. මේ සල්ගස් මේ ධර්මයට ආවර්තණී මායා කියලා එතන කිව්වේ මොකද්ද? ආවර්තණී කැරකිලා එනව නම් මේ ධර්මයට. මේ සල්ගස් ටික. මේ සල්ගසුත් අකුසල් දුරු කරාවි කිව්වා. කුසල් උපදවා ගනීවි කිව්වා. මිනිස්සු ගැන කවර කතාවද කිව්වා. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේක. දැන් සමහරු මහනුවරට යනවා. මොකටද මහමුණාට යන්නේ කියලා. නමුත් ඔබට දැන් මේක අහනකොට මොකද හිතෙන්නේ? අනේ අනිත්‍යත් මහමුණාට එනවා නම් ඒ අය අකුසල් දුරු කරගනීවි, කුසල් උපදවා ගන්නීවි. සමහර කෙනා නම් මහමුණා අතාරිනවා නම් හොඳයි කියලා. ඒක තේරුම මොකද්ද? අකුසල් කුසල් පටලෝ ගන්නවා. ඒ නිසා ඒ එන කෙනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් නම් අහන්නේ ඒ අහන ධර්මයේ තුල තමන්ම තමන්ව දැක ගන්න අවස්ථාවක් තමන්ට ලැබෙනවා නම් තමන්ටම කුසල් අකුසල් වෙන් කර ගන්න අවස්ථාවක් ලැබෙනවා නම් තමන්ටම කුසල් වඩන්න අවස්ථාවක් ලැබෙනවා නම් තමන්ට නිහිතමානී වෙන්න අවස්ථාවක් ලැබෙනවා නම් මේ නිහිතමානී වෙනවා කියන එක අපි හිතන තරම් ලේසි නෑ. නිහිතමානී වෙන්නේ ධර්මයක් දන්න කෙනෙක්මයි. අනික තමයි අපි ගම්මු දැන් ඔන්න අත්තක්. ඔන්න අත්ති මල් පිපුණා. සොන්න අත්ති ගෙඩි හැදුනා. දැන් ඵල බාර වෙන්න වෙන්න අත්ති කෙලින් වෙනවා නං. දැන් මේක මහා මහා න්‍යාය විරෝධී දෙයක් මේ අත්ති සිද්ධ වෙනවා. නේද? ඇයි දැන් ඒක සිද්ධ වෙන්න ඕනේ මොකද්ද? ඒ අත්ති ගෙඩි හට අරගෙන නං. අත්ති කෑ ගහන්න ඕනේ මගේ ගෙඩි තියනවා කියලා. ඵල බාර වුණා කියලා අත්ති කෑ ගහන්න ඕනේ නෑ. අත්ත කෑ ගහන්න ඕනේ මේ බලපන් මගේ ළඟ දැන් මේ ගෙඩි හැට මේ මල් තියෙනවා කියලා අත්ත කෑ ගන්න ඕනේ. අත්ති ස්වභාවය මොකද්ද? අත්ත පාත් වෙනවා. අත්ත පාත් වෙනවා. ඒක තමයි අත්ති ස්වභාවය. අත්ත කෑ ගහනවා නම් මේ බලපන් මට මල් පිපිලා තියෙනවා. මේ බලපන් ගෙඩි හැටන්ටි කිය කී අත්ත කෙලින් වෙනවා නම් එහෙනම් අත්තේ ලොකු ප්‍රශ්නයක්. නේද? ඒක වෙන්න බෑ. හරිම ලේසි. ඒ කියන්නේ කියවිල්ලයි ක්‍රියාවයි දෙකක් වෙන්න බෑ. කියවිල්ලයි ක්‍රියාවයි එකක් වෙනවා. එතන තමයි ධර්මයේ තියෙන්නේ. එතකොට පින්වත්නි මේ ධර්ම මාර්ගයේදී හරිය උපකාරයි නිතමාන වීම. එතකොට ඔබට මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අඳුනාගෙන ධර්මය ඉගෙනගෙන ධර්මයේ පුරුදු කරන්න දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපි මොනතරම් දේවල් වලින් බේරනවද කියලා. අනුශ්‍රවණයෙන් අපිව බේරනවා. කවුරක් කිව්වා කියලා ඕක පස්සෙන් යන්න එපා කියනවා. අනේ ඒකෙන් අපිව බේරුවා. පරම්පරාවේ දේවල් වලට අහුවෙලා ඉන්න එපා කිව්වා. ඒකෙන් බේරුවා. ඊළඟට මෙහෙම මෙහෙම වුණා කියලා අහන දේවල් වලින් අහුවෙන්න එපා කිව්වා. ඒකෙන් බේරුවා. ඊළඟට ඔව් මේක පොතෙන් ආපු එකක් කියලා ඒකෙන් අහුවෙන්නත් එපා කිව්වා. ඒකෙනුත් බේරුවා. ඊළඟ තර්කයට ගැලපුණා කියලා ඒකට අහුවෙන්නත් එපා කිව්වා. ඒකෙනුත් බේරුවා. න්‍යායයට ගැලපුණා කියලා ඒකට හුන්න නැත් එපා කිව්වා. ඒකෙනුත් බේරුවා. ඔව් බලාගෙන ගියාම හරිය කල්පනා කරලා ඔයා බලන්න ඔයාටම තේරෙයි කියලා. ඒකෙනුත් බේරුවා. දික්ටි නිඥානක්කාන්ති තමන්ගේ දෘෂ්ටියට ගැලපුණා කියලා අහුවෙන්න එපා කිව්වා. ඒකෙනුත් බේරුවා. බබ්බ රූපතා මේකන වෙන්න පුළුවන් එකක් කියලා එහෙම අල්ලන්නත් එපා කිව්වා. ඒකෙනුත් බේරුවා. මා සමනෝ නෝගරු බව ශ්‍රමණයා මේ ශ්‍රමණයා අපගේ ගුරුවරයයි කියලා ඒ කියන එක ගන්න එපා කිව්වා. ඒකිනුත් බේරුවා. එතනින් බේරලා උන්වහන්සේ අපිටම දෙන අවස්ථාව ලෝභය අඳුන ගන්න කියන මෙන්න මේ විදියට. දේශයේ මෝහය එකට එක කිරීම අඳුනාගෙන පෙන්වන්න. ඉතින් මේ මීටතන ධර්මයක් කියන එකක් ලෝකේ ශාස්ත්‍රීයකම බලාපොරොත්තු වෙන්න ඕනේද? ඊටසේ මේකම තමයි බුදුරජාණන් වහන්සේ ගැඹුරින් විස්තර කළේ. ඊට පස්සේ ලෝභය දුරු කරලා දේශයේ මෝහය එකට කිරින් ආදි දුරු කළා තමයි මාර්ගඵල ලැබුවේ ශ්‍රාවකයන්. මේ බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඔබට මතකද සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්නලා පළවෙනි එක තමයි කුසල් නඳුනා ගැනීමයි අකුසල් නඳුනා ගැනීමයි. ඊට පස්සේ කුසල් මුල් නඳුනා ගැනීමයි අකුසල් මුල් නඳුනා ගැනීමයි. මේවෙන් තමයි සම්මාදිට්ඨිය පටන් ගන්න කියලා. ඒතර බලන්න මේ බුදු කෙනෙක් පහළ වෙලා කියන මේ ධර්මය අපි ඉගෙන ගත්තට පස්සේ අපි මේ ධර්මය හැසිරිනවා කියන්නේ ඊට අනුකූලව අපි ජීවිතය අවබෝධ කරගන්න මාසි ගැනීම. ඒ සඳහා මේ පින්වත් සියලු දෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ ලැබේවා. සාදු සාදු සාදු. දම්සිහනද සදහම් වැඩසටහන සඳහා ඔබටත් දායකත්වය ලබා ගත හැකි. විමසීම් 0112 571 471 සහ 0712 32 88 87.